नमस्कार विवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार विवादम रुवनट समदा सदहं शरणयामि। नमस्कार विवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार विवा तुनुरुवनट समदा तिसारण शरणयामि। साधु साधु। श्रद्धावंत पिंगवत्नी उदयवरुय पिगन गत्ते उपाले सूत्रे मध्यम निकाये हवस्सरुय पिगन गन्नेत मध्यम निकायट आयति देशना वाक में सूत्र देशनावे नम शेख सूत्रे। शेख पुहुनु वेन किना गन देशुम उबट मतकद मांग उदे उबट कीप कारुन वलिंग बाल गत्त द कारने मकाद केला मकाद ये दार्मेंग अप मकाद इसल्लाम गन्नोनी पहदीम ये पहदीम नतिवीमे अर्बुद तमय हमतनम बुद्ध देशनावेतीन परिपूर्णत्वे दकिन्न ए देशनाव संपूर्णेमपि दनगन्नोने। मं कियन्न होंद उदाहरणयक्। सुब कियला तरुणयेक बुदुरजानन् वहन्से एतकोट पिरिनिवन් पाला दीघनिकायै सूत्रे तीन सुब सूत्रे आनंद हामुदुरुवन्ट तमंगे निवसेट वडिन्न किव्वा। आनंद हामुदुरु वडिया आहनवा स्वामिनी आनंदयन් वहन्से भाग्यवतुन් वहन्से बडिन्नदि मे नितर नितर उन्वहन्से मुकद्द मे समाजयेट किव्वे नितर नितर मुकद्द उन्वहन्से प्रकाश कले। आनंद हामुदुरु कियन पिंगवत अपगे शास्त्रुन් वहन्से भाग्यवतुन් वहन्से वेड सिटिद्दि नितर नितर किया दुन्ने आर्य शीली गैन आर्य समाधिय गैन आर्य प्रज्ञा वगैन अने स्वामी मट की लसन शील स्कंदे विस्तर कला। आनंद समाधि स्कंदे विस्तर कला अभिज्ञा अरहत आश्रवक्षेकर ज्ञाने दक्वा विस्तर कला विस्तर कले काटद अर सुब की गी जीवित गत कर तरण याट यदे याट संपूर्ण बुद्ध देश वाहन लुना मुल मेदाग पिरी ආර්ථ සහිත පැහැදිලි වචනවල ඉඟිතු නිවන් මඟ අහන්න ලැබුණා. අන්න හිත පැහැදුනා. අපේ ඇයට හිත පහදින්න නොලැබෙන්න හේතු බොහෝ අයට. මේක සම්පූර්ණයෙන් මේ මුල්මදාග පිරිසිදු ආර්ථ සහිත ව්‍යංජන සහිත ආකාර සර්වාකාරයේම පිරිපුන් වූ නිවන් මඟ අහන්න ලැබෙන්නේ නැහැ. ඒ ඊට ඉසල සැකේ නෝ ඕක කොහොම කරන්නද කියලා අහනවා. පුළුවන්ද කියලා අහනවා. ඔහුම අර සැකේ නමසක් මේකට හිත පහදවාගෙන අනේ මෙහෙම ධර්මයක් නේ තියෙන්නේ මෙහෙම ලැබු ප්‍රතිඵල ලැබලා තියෙනවනේ මේ ධර්මයේ කියලා තමන්ට බැරි වුණත් කමන්නේ මේ අනුන් කරගත්ත එකක් නේ මේ කියන්නේ. ඒක රාතන් වහන්සේලා නිවන් අවබෝධ කරලා ශ්‍රාවකිතී ඒක දිහා බලලා හිත පහදවා ගන්නත් වාසනාව ඕනේ. එහෙමනම් අපි මතක තියාගන්න ඕනේ මේ ධර්මයෙන් අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? සිත පහදවා ගන්න ඕනේ. සිත පහදවා ගත්තට පස්සේ දැන් ආනන්ද හාමුදුරන්ට තිබුණානේ පින්වත මට මෙහෙම අවබෝධ වුණා මට මෙහෙම අවබෝධ වුණා කියලා තමන්ගේ එකක් කියාගෙන යන්න. ආනන්ද හාමුදුර මොකද්ද කිව්වේ? බුදුරජාණන් වහන්සේ නිතර නිතර සීලේ ආරි සීලේ දේශනා කළා. ඒ හරිය ලස්සන්ට ඒක විස්තර කරනවා ඊට පස්සේ. එතකොට අර සුබට අහන්න හම්බුනේ කාගේ ධර්මද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයි. එහෙනම් හොඳට මතක තියාගන්න ඒ අර හිත පහදින්න නම් ඒ අහන කාරණේ තේරෙන්න ඕනේ. තේරුම් නැත්තම් බෑ. මේ පාර දඹදිවදී ඉතින් උපාසක අම්මා කෙනෙක් හිටියා. බෑග් එක තියපු තැන මතක නැතුව දුවනවා එහෙම. මං අම්මා මෙහෙන්න කියලා කතා කළා. මං ඇහුවා දැන් අපි ඉන්නේ බුද්ධ ගායනේ. මං ඇහුවා අම්මා දැන් උදේ වැන්දද කියලා වැන්ද කිව්වා. සිල් ගත්ත කිව්වා. මේ කොයිද ඉන්නේ කියලා ලුම්බිනි කිව්වා. දැන් බලන්න ඉන්න තැන මතක නැති අය ඊට වඩා දෙයක් කරයිද? වංකු අම මේක ලුම්බිනි නෙමෙයි තාම ගියේ නෑ. ආ එහෙම මේව කොයිද මේ කියලා වේන. මං ඉතින් මේක තමයි කිව්වා බුද්ධ ගය. ඉතින් ඒ වගේ දැන් අපිට මේ සූත්‍ර ධර්මයක් ශ්‍රවණය කිරීමේදී හොඳට උපකාර වෙනවා සිහිය තිබීම. හිත පහදින්න නම් සිහියෙන් අහන්න බෑනේ. නෝන මෙනෙහි කරන්න බෑ හිත පහදින්නේ තේරෙන්න බෑ පහදින්නේ. ඉතින් මේ සීක සූත්‍රය හරි ලස්සනයි. මේ සීක සූත්‍රයේ තියෙන්නේ ශ්‍රාවකෙක් පුහුණු වෙන ආකාරය. මේ සීක සූත්‍රයේ දේශනා කරන්න පසුබිමත් ලස්සනයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ කපිලවස්තු නගරයේ නිග්‍රෝධාරාමයේ. ඒ කාලේ කපිලවස්තු නගරයේ හිටපු ශාක්‍ය කුමාරවරු අලුත් රැස්වීම ශාලාවක් හැදුවා. විවෘත කළ නැහැ කවුරුවත්. මේ කුමාරවරු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. ගිල්ල කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි අලුත් රැස්වීම ශාලාවක් හැදුවා. හැබැයි මේ කවුරුවත් පරිහරණය කළා නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ ශාලාව භාග්‍යවතුන් වහන්සේ ඉස්සෙල්ලාම පරිහරණය කරන සීක්වා. ඒක මේ කපිලවස්තුවේ සිටින ශාක්‍යවරුන්ට පස්සේ පරිහරණය කරන්න පුළුවන්. ශාක්‍යවරුන්ට මේ භාග්‍යවතුන් වහන්සේ ඉස්සෙල්ලාම මේ ශාලාව පාවිච්චි කළොත් බොහෝ කල හිතසුව පිණිස පවතිවි. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්. ඒ කාලේ ඉතින් පාරවල තාර දාලා නැහැ නේ, දූවිලිනේ නේ. බොහෝ ශාලාවල් වල, ගෙවල් වල, කුටි වල ඉස්සරහා තියෙනවා වතුර භාජනයක්. මොකටද තියෙන්නේ? පාසෝ දා ගන්න. ඔන්න වතුර ඉස්සරහා වතුර භාජනයක්, වතුර හැලියක් තිබ්බා. තෙල් පහන් පත්තු කළා ශාලාව ඇතුළේ. නම් අපිට මේක පේනවා මේ හවස්වරුවේ තමයි මේ සිද්ධිය වෙන්නේ. ඇතුළේ හොඳට ඇතිරිලි ඇතිරුවා බිම. බිම ඇතිරිලි ඇතිරුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ගිහින් මේ ශාක්‍ය කුමාරවරු දැනුම් දුන්නා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි ඇතුළේ සම්පූර්ණයෙන්ම ඇතිරිලි ඇතිරුවා, පහන් දැල්ලුවා. මේ ඇතුළේ වෙන තැන වතුර භාජනයකුත් වතුර හැලියක්, ලොකු වතුර හැලියක් තිබ්බ පා දෝණේ කරගන්න. හොඳයි කියලා උන්වහන්සේ ශ්‍රාවක පිරිසේ පාසිවුරු අරගෙන පුරවගෙන ඔන්න වැඩියා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ අර හැලියෙන් වතුර අරගෙන පා සෝදගෙන ඇතුළට වැඩියා. මැද කණුවක් කියනවා. ඒ මැද කණුවට පිටුපාලා බුදුරජාණන් වහන්සේ වාඩි වුණා. ඊට පස්සේ භික්ෂු සංඝයා පිළිවෙලෙන් ඇවිල්ලා අර භාජනෙන් වතුර අරගෙන පාසෝද ගත්තා. පාසෝදගෙන ඇවිදිල්ල බුදුරජාණන් වහන්සේට පිටිපසින් පිටිපස්සේ පිටියට පිටුපාලා සංඝ පිරිසත් වාඩි වුණා, තැන්පත් වුණා. ඊට පස්සේ තමයි ශාක්‍ය පිරිස ඇතුළු වෙන්නේ. ඒ අයත් එක එක්කෙනා පෝලිමට ඇවිල්ලා අර භාජනෙන් පාසෝදගෙන ඇතුළු වෙන්නේ. පාසෝදගෙන ඇතුළු වෙලා ශාක්‍ය පිරිස බුදුරජාණන් වහන්සේට මූණලා සංඝ පිරිසට මූණලා වාඩි වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ රාත්‍රී බොහෝ වේලාවක් ගත වෙනතුරු මේ පිරිසට මේ පිරිසට උතුම් ධර්මය ජීවිත ආબોධීට උපකාර වන කාරණා කියලා දුන්නා. ඉතින් මේ පිරිසට බොහෝම ඒ ගැන සන්තෝෂයි. කාටද? අර ශාක්‍ය කුමාරවරුන්ට, ශාක්‍ය පන්සික පින්වතුන්ට. ති මේගොල්ලන්ට නිදිමතක් මහන්සියක් මොකෝවත් නෑ බොහොම ප්‍රීතියෙන් ඉන්නවා දැන් මේ කාරණා අහනකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දය මගේ පිට පොඩ්ඩක් ගිලන් වෙලා තියෙනවා පිට රිදිනවා ඒ නිසා මම පොඩ්ඩක් හාන්ස් වෙලා ඉන්න ඕනේ ඔබ මේ පිරිසට මේ ධර්ම මාර්ගයේ හික්මන ආකාරය ගැන විස්තරයක් කරලා දෙන්න ධර්ම මාර්ගය ගැන හික්මන ආකාරය තෝරලා දෙන්න මේ පිරිසට ශේක පටිපදා හික්මන පිළිවෙල කියලා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දෙපට සිවුර අතුරලා සිංහසෙයියාවෙන් ඒ කියන්නේ දකුණු ඇලයෙන් හාන්සි වෙලා දකුණු අත හිසට තියලා වම් අත ඇඟින් තියාගෙන එක පයක් පොඩ්ඩක් ඉදිරියට තියාගෙන සිහියෙන් යුක්තව හාන්සි වෙලා දැයිස පියාගෙන අහගෙන ඉන්න උන්වහන්සේ සකස් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කිව්වෙ මොකද්ද ආනන්දේ මේ ශාක්‍යවරුන්ට කියලා දෙන්න කිව්වා මේ ධර්ම මාර්ගයේ හික්මෙන පිළිවෙල. දැන් අපිට ඕනේ හික්මෙන පිළිවෙල අහපු ගමන් මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? සීත පහදවා ගන්න ඕනේ. ඔන්න එතනට ආවෙ නැත්නම් තමයි පැටලෙන්නේ. දැන් හික්මෙන පිළිවෙල අහපු ගමන් මොකද්ද කරන්න ඕනේ අපි? සීත පහදවා ගන්න ඕනේ. ශ්‍රද්ධාවට එනවා කියන්නේ ඒක. අනේ මෙහිම මාර්ගයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා නේද කියලා සිත පහදවා ගන්න ඕනේ. ආනන්ද හඳුරෝ කියනවා ශ්‍රාවකෙන්ට ත්‍රේ පිරිස අතර හිටියා ඉස්සරහෙන් වාඩි වෙලා මහානාම ශාක්‍ය ශාකි කුමාරයා හිටියේ වාඩි වෙලා. කවුද ඉස්සරහෙන් වාඩි වෙලා හිටියේ? මහානාම ශාකි කුමාරයා වාඩි වෙලා හිටියා. කියනවා මහානාම මේ ආර්ය මාර්ගයේ හික්මෙන්නේ මෙහිමයි. ආර්ය ශ්‍රාවකයා ඉස්සල්ලාම සීල සම්පන්න වෙනවා. ආර්ය ශ්‍රාවකයා පළමුවෙන් මොකද කරන්නේ? සීල සම්පන්න වෙනවා. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකයා ඉන්ද්‍රිය සංවර කරගන්නවා. සීල සම්පන්න වෙනවා, ඉන්ද්‍රිය සංවර කරගන්නවා. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකයා පමණ දෙන වළඳනවා. භෝජනයේ මාත්‍රඥ. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකයා නිදිමරාගෙන බණ භාවනා කරන්න පුරුදු වෙනවා. දැන් කීයේ කරුණු? හතරයිනේ. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකයාට තියෙනවා කරුණු හතක් ඇති කරගන්න ඕනේ. ධර්ම හතකින් එයා යුක්ත වෙන්න ඕනේ. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකයාට පුළුවනි පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය පහසුවෙන් ඇති කරගෙන සුවසේ ඇති කරගෙන දුකක් නැතුව සැපසේ මාර්ගයේ ගමන් කරන්න. ඔන්න හික්මෙන පිළිවෙලේ මුල් කොටස විස්තරයට කලින්. ඔන්න මහන් දැන් මේ කියන්නේ කාටද? ගිහි පිරිසකට ගැඹුරු බණ ඕනේ නැහැ කිකේ මේදී. එක දෙක කළා ඩිගානට නෝ මේ බලන්න මේ ලස්සනට කියන හැටිනේ. මේ කියන්නේ මේ ගිහි පිරිසට මේ කියන්නේ මේ ගැඹුරු ධර්මයේ මොකක් ඇයි මේ ගිහි පිරිසට කිව්වම ඒගොල්ලන්ට මොකද ඇති වෙන්නේ? සිත පහදිනවා මේ මුල්මෙදාග පිරිසිදු ධර්මයක් නේ කියලා. ඒ චිත්ත ප්‍රසාදයේ මේ ධර්ම ශ්‍රවණයේ මූලික අංගයක් කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ධර්මයට ද්වේෂ කරනවා. මේ ගැඹුරු අහන කෙනෙකුට අහන්න දෙන්නේ නැහැ. මහානාම ආර්ය ශ්‍රාවකයා සිල්වත් ඉන්නේ කොහමද? මහානාම ආර්ය ශ්‍රාවකයා සිල්වත් ඉන්නේ මෙහෙමයි. දැන් මෙතන ආර්ය ශ්‍රාවකයා කියලා ආනන්ද හාමුදුරුව අදහස් කරන්නේ භික්ෂුන් වහන්සේලා. මතක තියාගන්න. මොකද මෙතන කියන්නේ නිවන් අවබෝධ කිරීම දක්වාම තියෙන ජීවිතේ. මොකද්ද පටන් මේක හොයන්නේ ඒකයි. සිල්වත් ඉන්නේ කොහොමද? පාතිමොක්ඛ සංවර සංගුතෝ විහෙරති. ප්‍රාතිමොක්ඛ සීලයෙන් යුක්තව වාසය කරනවා. එතකොට මේ කියන්නේ කවුද? මේ ශාසනයට ඇතුළු වෙච්ච භික්ෂුන් වහන්සේ ගැනයි මේ කියන්නේ. ඉතින් මේ ගිහි පිරිස ඒක අහගෙන ඉන්නේ සන්තෝෂයෙන් නැද්ද? ගිහියට ඒක අහගෙන සිටීම සන්තෝෂයක් නේ. කියනස් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් යුක්ත වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් කරලා දෙන්නේ මොකද්ද? කය සම්පූර්ණයෙන්ම හික්මවනවා. වචනය හික්මවනවා. පිරිසිදු බ්‍රහ්මචාරී ජීවිතයකින් යුක්ත වෙනවා. ඇවතුම් පැවතුම් යහපත් වෙනවා. ධාර්මික ජීවන ප්‍රතිපදාවකින් යුක්ත වෙනවා. ධාර්මික ජීවන ප්‍රති මේ සීලය ගැන ලස්සන විස්තර තියෙනවා දීඝනිකායේ. දීඝනිකායේ තියෙනනේ ඔයගොල්ලෝ දැන්. ඒක දැන් චූල සීල මහා මජ්ක්‍ධිම සීල මහා සීල කියලා ඒක තමයි මේ කියන්නේ මේ කෙටි. ඒක විස්තර කරනවා මෙහෙම ශ්‍රද්ධාවෙන් දෙන භෝජන වළඳා මේ ශ්‍රාවකයෝ අර අසොල්ලා කරන්නේ නැත කියලා. ඒ සම්මා ආජීවයේ. එතකොට මේ ශ්‍රාවකයන් සීලෙන් යුක්ත වෙනවා. සීලය තුල මාර්ගංග තුනක් තියෙනවනේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. ඒ සීලේ හික්මෙන එක්කෙනා පුංචි වරදෙත් බයයි. පුංචි වරදෙත් බයයි. පුංචි වරදෙත් බයයි කියන එකයි සැකයි කියන එකයි දෙකක්. සැකයි කියලා කියන්නේ යාට ඒක පසුතැවිල්ලකට හේතුවක් කරගන්නවා. බයයි කියලා කියන්නේ යා ඒකට යෙදෙන්නේ අකමැති මාර්ගයට බාධාවක් වෙයි කියලා. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. මේ සීල් පදවල සමාදන් වෙලා හික්මෙනවා. මේක තමයි මේ ධර්ම මාර්ගයේ තියෙන. දැන් අපි අහලා තියෙනනේ සෝතාපට්ටිංග. සෝතාපට්ටිංග කීයක් තියෙනවද? හතරයි. මොකද්ද පළවෙනි එක? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. ඔව්. ආර්ය සංගරත්නයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. ආරිකාන්ත සීල. ඒක දැන් බලන්න මේ පැහැදීමත් එක්ක තමයි මේ ඔක්කොම තියෙන්නේ. පැහැදීම නැතුව මොකක් කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මේ ඒ පැහැදීමෙන් යුත් එක්කෙනා ඔන්න සීලවන්ත වෙනවා. හික්මෙන් එහෙමනේ දැන් පහදින්න නම් එයාට සීලවන්ත වෙන්න නම් එයාට අහන්න ලැබෙන්න ඕනේ ධර්ම මාර්ගයේ නේද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දුක නම් වූ ආරි සත්‍ය විස්තර වශයෙන් ඇහුවොත් මේ දුකට හේතු වෙච්ච කරුණු විස්තර වශයෙන් ඇහුවොත් මේ දුකින් නිදහස් වෙන්න පුළුවනි. මේ හේතුව නැති වුණොත් ඵලය නැති වෙනවා. විස්තර වශයෙන් ඇහුවොත් මේ සඳහා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එයා තුල පැහැදීමක් ඇති වෙනවා මේ ආරි සත්‍ය ගැන දේරුම් අරගෙන. ඒ පැහැදීම තුල ඉන්නකොට යාට මේ මාර්ගයේ ගමන් කරන්න ඕනෑකමක් පැහැදීමක් උනන්දුවක් තේරුම් ගැනීමක් ඇති වෙනවා. එතකොට ඒකට පදනම හැදින්න මොකෙන්ද? පැහැදීමෙන් නේ. පැහැදීමෙන් තමයි පදනම හැදෙන්නේ. ඉතින් මේ චිත්ත ප්‍රසාදයෙන් යුක්තව දැන් මෙයා මේ ධර්ම මාර්ගය විස්තර කරනකොට සිල්පද ටික ආරක්ෂා කරගෙන දිනු කරගන්න ඕනේ කියලා බොහොම පැහැදීමක් ඇතුව ඔන්න සීලේ හික්මෙනවා. ඒක තමයි මේ හික්මෙන කෙනාගේ පළවෙනි වැඩේ. ඔන්න දැන් ආනන්ද හාමුදුරුවෝ අර ශාක්‍ය වංශික පිරිසට සීලය විස්තර කරලා දුන්නා. සීලෙටින් විස්තර වශයෙන් ආනන්ද හාමුදුරුවෝ ඉදා කියන්නේ ඇති විස්තර වශයෙන්. සීලය විස්තර කරනනේ මෙයා සතුන් මැරීමෙන් විවාසය කරනවා. සත්තු මරීමෙන් වාසය කරන එකත් විස්තර කරනවා. දීගෙන එක ලස්සන තියෙනවනේ. ආවි ආයුධ ගන්නෑ, දඩ මුගුරු ගන්නෑ, හිංසා පීඩා කරන්නේ නැහැ. සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණා මෛත්‍රියෙන් වාසය කරනවා. දැන් අපි දන්නවා දැන් ඉන්දියාවේ Hindu සමාජෙ ගියහම මම ওই හිටියා විරිසිකේෂ් වල එහෙම vegetarian සමාජයක්. ඒ කියන්නේ එළෝලි බති විතරයි. ඉතින් ওই කඩවල තියෙනවා. හරි දුකයි. මොකද්ද දුක? ඒක තියෙන්නේ මේ අවබෝධයකින් නෙවෙයි. මොකද්ද හේතුව? ඒ හරි මැස්සෝ කුරුමිනියෝ චූටි චූටි සත්තු අහුවෙන්ද අර ලොකු පෙට්ටි හදලා කරන්ට් එක වටේට ඔතලා දම්පාඩ් ලයිට් එකක් පත්තු කරලා ඒක ගහලා තියෙන හැම කඩේකම. අනේ චිරිස් චිරිස් ගගර සත්තු ඔක්කොම කෙලවරක් නැතුව මැරෙනවා. මහලුක වෙජිටේරියන්. ඉතින් මම බැලු මොකද්ද මේ විකාරේ? අනුකම්පාව සියලු සතුන් කෙරෙහි යෝනේ නේද? අන්න බලන්න. ධර්මයේ හරියට නැති වුණාම තියෙන දේ සියලු සතුන් කෙරෙහි කරුණා මෛත්‍රියෙන් වාසය කරනවා. සොරකමින් වෙන් වී වාසය කරනවා. බ්‍රහ්මචාරීව වාසය කරනවා. බොරුවෙන් කේලමින් පරුස වචන හිස් වචන වෙන් වී වාසය කරනවා. සම්මා ආජීවෙන් වාසය කරනවා. ශික්ෂාපද වලින් ඒක තමයි කළා දෙන්නේ. ඔන්න කියනවා මහා නාම ඔන්න ඔය විදිහට තමයි ආර්ය ශ්‍රාවකයා සීලවන්ත වෙන්නේ. මහා නාම කොහොමද ආර්ය ශ්‍රාවකයා ඉන්ද්‍රියේසු ගුත්තද්වාර ඉන්ද්‍රියන් ඔව් ආරක්ෂා කරගෙන ඉන්ද්‍රියන්හි දොරටු ඇරලා නෙමෙයි දොරටු වහගෙන ඉන්නේ කොහොමද? මහා නාම ආර්ය ශ්‍රාවකයා මේ පුහුණුවේ නැටි කියන ඔන්න ඇහෙන් රූපයක් දකිනවා. චක්කුණා රූපං දිස්වා ඇහෙන් රූපයක් දකිනවා. න නිමිත්තක් ගාහි නිමිති ගන්නෙ නෑ. එහෙනම් අපි ඇහෙන් අසංවර වාසය කළොත් මොකක්ද එහෙනම් අපි කරන්නේ? නිමිති ගන්නවා. දැන් මේ ධර්මයේ හික්මෙනෙක් කෙනා සිල්පද වලින් නැවතින්නේ නෑ. එහෙනම් දැන් ඊළඟ පියවරට යනවා. මොකක්ද? ඉන්ද්‍රිය සංවරයේ ඇහෙන් රූපය දැකලා නිමිති ගන්නෙ නෑ. නිමිති වල කොටසක් ගන්නෙත් නෑ. මොකද හේතුව? නිමිති ගත්තාම නිමිති වල කොටස්ව ගත්තාම ඒක ඇස අසංවරව වාසය කරද්දී රාග ද්වේෂ ආදී හට අරගෙන තමන්ගේ හිත අපිරිසිදු වෙන්නේ ඒක හේතු භූත වෙනවා. මේක දන්න නිසා එහෙම කරන්නේ නැතුව ඒ රාග ද්වේෂ මෝහ ඇති වෙලා මේක අවුල් වෙලා යන නිමිති නොගෙන ඉන්නවා ඇහෙන් රූප දැකලා. එහෙනම් ඇහැ හොඳට සංවර කරලා තියෙනවා. ඊළඟට කණින් ශබ්ද අහලා නිමිති ගන්න. දැන් ඇහැගෙන නම් කල්පනාගෙන හිටිය කිමු. කන ගැන කල්පනාවෙන් ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? කණින් ශබ්ද අහලා ඒ ශබ්දේ හේතුවෙන් රාගය හෝ ද්වේෂය හෝ ඇවිල්ලා සම්පූර්ණ මේ ඇතුළ කැළඹිලා යනවා නරක් වෙලා යනවා. ඒ අර්බුදයේ අටගන්න ඉඩ නොතබා එයා කනත් කණේ දොරටුවත් වහනවා. වහන්නේ කොහොමද? ඒ වගේ හිත අවුල් වෙන කෙලිස් හටගන්න අරමුණක නිමිති කණෙන් ගන්නෙත් නැහැ. ඉන්ද්‍රිය සංවරේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා නාසයෙන් ආග්‍රහණය කරලා නිමිති ගන්නෙ නැහැ. නිමිත්තක කොටසක්වත් ගන්න නැහැ. ඒ හේතුවෙන් රාගය ද්වේෂ ආදී ඇති වෙලා මේක අවුල් වෙන නිමිතක් ගන්නෙත් නැහැ. නිමිති කොටසක් ගන්නෙත් නැහැ. නාසයත් ඔන්න වහ ගන්නවා. ඒ වගේ අවුලක් ඇති නොවෙන්න. දිවෙන් රස විඳිනවා. දිවට රස දැනෙනවනේ. දිවට රස දැනුණාමත් ඇති වෙන එක්ක ඇලීම ඇති වෙනවා. ගැටීම ඇති වෙනවා. මේකට නිමිති ගන්න නැහැ යා. නිමිති ගන්න නැතුව දිවේ ඒ අරමුණ නොගෙන වහ ගන්නවා. කොච්චර වීරියක් තියෙන්න ඕනේ ඒක කරන්න. කොච්චර නුණක් ඕනේද? කොච්චර හොඳට සී කල්පනාවක් තියෙන්න ඕනේද? ඒකයි මම කිව්වේ ඉස්සල්ලාම ඔබ කරන්න ඕන මොකද්ද? මෙහෙම කරා නේද පිරිසක්? මෙහෙම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකේ මේ විදිහේ හැසිරුණා නේද? මෙහෙම ප්‍රතිපදාවකින් යුතුණා නේද කියලා හිත පහදවා ගන්න ඕන. ඒක තමයි පළවෙනි එක. කයට පහස ලැබුණාම එක්ක අපේ හිතේ රාගය තියෙනවා. එහෙම නැත්නම් ද්වේෂය තියෙනවා. ඒ නිමිත්ත හිතෙන් ගත්ත ගමන්. එහෙමනම් කයෙන් ස්පර්ශය ලැබලා නිමිත්ත ගන්නෑ යා. අරමුණු ගන්නෑ ඒක. ඒ අරමුණේ කොටසක්වත් ගන්නෑ. ඒක යා හිතට ඇතුළු වෙන දෙන්නේ නැහැ. වහ ගන්නවා යා. දොරටු වහ ගන්නවා. අන්න ඉන්ද්‍රිය සංවරය. ඊළඟට මනසෙ හැදෙනවනේ. මනසෙ එක එක සිටිවිලි ඇති වෙනවනේ හිතේ. ඇති වෙලා සමහර විට මේ ඔබ හිතන්නේ කොච්චර වෙලාවක් ඔලියන වේද? ඈ? එක ක්ෂණයක් ක්ෂණයකින් ඔක්කොම හිතේ කෙලස් ඇති වෙන එක නෙමෙයි තියෙන්නේ වෙලාවක් කියන්නේ. මනසට අරමුණක් ආවහම ඒ අරමුණ ඒ නිමිත්ත ඒ හඳුනාගත්තු එක එය ඇල්ලුවොත් ඒකින් රාගයේ උද්දේශය ඇවිල්ලා මේක කැළඹිලා යනවා නම් එතනට එයා ගෙනියන්නේ නැහැ. එයාගේ ආයතනවල ක්‍රියාකාරීත්වය ඒ පැත්තට එයා ගෙනියන්නේ නැහැ. සම්පූර්ණයෙන් පාලනය කරනවා. නිමිති ගන්න ඉන්ද්‍රිය සංවරය. ආර්ය වූ ඉන්ද්‍රිය සංවරය. ඉතින් ආනන්ද හැමදුරු මහානාම සාක්‍යයාට කියනවා මහානාම අර විදිහට සීලේ සංවර වෙච්ච එක්කෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඔන්න ඔය විදිහට තමයි ඉන්ද්‍රිය සංවර කරන්නේ ඊළඟට මහානාම ආර්ය ශ්‍රාවකයා භෝජනයේ පමණ දන්නෝ භෝජනයේ පමණ දන්නවා කියන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට කෙනෙක් ආවා බුදුරජාණන් වහන්සේට මෙයා කියනවා ඔබ වහන්සේගෙන මං හරි පැහැදුනා ඒක බුදුරජාණන් වහන්සේ ඇයි පැහැදුනේ වහන්සේ ටිකයි වළඳන්නේ මොකද එයා පැහැදිච්ච කාරණේ එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා ඒක නම් පැහැදිච්ච ක්‍රමේ වැරදි කිව්වා ඇයි සමහර දවස් වලට මං පාත්‍රේ භාගයක් වළඳනවා සමහර දවස් වලට මං පාත්‍රේ පිරින්න වළඳනවා කිව්වා එහෙමනම් මුළු ජීවිත කාලෙම බත් හැදි දෙකක් මේ බත් ගුලි දෙකක් එකක් වළඳලා ඉන්නේ මගේ ශ්‍රාවකයෝ ඉන්නවා එහෙනම් ඊගොල්ලෝ මහා කරේ කලකිරින්න ඉපේ අන්න දැක්කනේ එතකොට මේ පමණ දන්නවා කියන්නේ ටිකක් කියන කතාවක් නෙමෙයි කියන්නේ අවබෝධයෙන් වළඳනවා මාත්‍රඥ කෙනෙක්ගේ තීරුම අවබෝධයෙන් වළඳනවා මොකක්ද අවබෝධය නේව දවාය ජවය ජවය පිණිස නෙවේ න මදාය ඕ මේක මේ විනෝද වෙන්න නෙමෙයි න මණ්ඩනාය සරසීම පිණිස නෙවේ න විභූෂණාය රූපේ හැඩරුව කරගන්න මොකද හේතුව ආහාරයට හැමතිස්සෙම ඕවා තමයි තියෙන්නේ අයි දැන් දැන් ඕන කෙනෙක්ගේ අපි ඉස්සෙල්ලා බලන්නේ මොකද්ද රූපේ ඉතින් බොහෝ දෙනෙක් කැමති මහතර දෙහෙතට ඉන්න පොඩ්ඩක් හරි ඔක ඇදිලා ගියොත් අනිත් එක්කෙනා කියනවා ආ මොකද උන්යා එතකොට හැමතිස්සෙම ආහාරයට අපි ඉලක්ක ඉන්නේ මොකද්ද දවාය මදාය මණ්ඩනාය භූෂණාය විභූෂණාය දැන් එහෙම නෙමෙයි කියන මේක ගන්න මේ කය පවත්වන්න විතරක් මහන්සිය පීඩාව නැති කරගන්න විතරක් බඹසර ජීවිතයට රුකුල් දෙන්න විතරක් පැරණි වේදනා නැති කරගන්න අලුත් වේදනා නූපදවන්න මගේ මේ ජීවිත ගමන ධර්මයේ හැසිරෙන්න පහසුවෙන් ජීවිත යාත්‍රාව ගෙනියන්න මේ දැන් සාමාන්‍යයෙන් අපිට ආහාර ගැනීමේදී කරුණ කීපයක් නිරන්තරයෙන් බලපානවා එකක් ඇබ්බැහිය ඇබ්බැහි වීම අනිත් එක ගිජුකම ඇබ්බැහි වීම ගිජුකමයි දෙකම තියෙනවා අපිට ඕන නැතත් එතකොට දන්නේමනේ අපි ආහාරයට හැදිලා යනවා ඒ නිසා මේ අර්ථයට ඇවිල්ලා මේ ආහාරයේ වළඳනවා කිව්වහම එයා ලুকু දෙයක් එයාගේ ජීවිතය තුළ කරගෙන ඉන්නවා එතකොට ඒක කීවෙනි කාරණාවද තුන්වෙනි කාරණාව සීකපටිපදා හික්මෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දැන් බලන්න ඉතින් හරී දමණයක් ඒ යුගයේ අපිට හිතා ගන්නවත් බෑ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ හදලා තියෙන්නේ ඕනෑම දෙයකට ඔරොත්තු දෙන්න ඒ කාලේ අර ශික්ෂා පදයක් තියෙනවා සීත කාලේට ලෙඩක් නැත්තම් ගිනි සපින් දීපා කියනවා ඒ කියන්නේ සීතලට පුරුදු වෙන්න කියනවා ඉතින් අර ඒ කටුක සීතලට දැන් මං කල්පනා කළා දැන් නම් ඉතින් ඔය ඔළුවට දානවා මේස් කකුල්ලට මේස් දානවා ස්විටර්ස් අඳගන්නවා බ්ලැන්කට් වලින් පුරව ගන්නවා කෙලවර නැති විදිහට මේකට දෙනවනේ මේ පරිස්සම මං කල්පනා කළා මේ තුන් සිවුරෙන් ඉඳලා තියෙනවනේ ඒ කාලේ අපිට අමාරුනේ තුන් සිවුරෙන් ඉඳලා තියෙනවා එතකොට බලන්න මේ ශරීරයට උන්වහන්සේ මේ හරි ස්වභාවික පරිසරයට පුදුම විදිහට මේ ශ්‍රාවකයන් හුරු කරලා තියෙනවා මේ මාර්ගේ වඩන්නේ. ඉතින් ඒ යුගේ ඉවරයි. අපිට තියෙන්නේ දැන් ඒ ගැන හිත පහදව ගන්න. ඉතින් ආර්ය ශ්‍රාවකයා ඔන්න භෝජනේ පමණ දන්නවා. දැන් පමණ දන්නවා කියන්නේ මොකද්ද? අවබෝධයෙන් වළඳනවා. පමණ දන්නවා කියන්නේ ඩිංගිත්තක් කියන එක නෙවෙයි. එතකොට මහානාම සාක්‍යයාට කියන ආනන්ද හාමුදුරුවෝ මහානාම ආර්ය ශ්‍රාවකයා දැන් ඔන්න සීලී පුරුදු වුණා. ඊළඟට ඉන්ද්‍රිය සංවරයත් පුරුදු වුණා. ඊළඟට අවබෝධයෙන් ආහාර ගන්නත් පුරුදු වුණා. ඊළඟට යා දැන් කැප වෙන්න උනේ නිදි මරන්න. අපට තියෙන ලකු තෘප්තිමත්දයක් මොකද්ද? ඇස් වහගෙන නිකන් ඉන්න එක මෙහෙම. එතන මොකද වෙන්නේ? මේකට අපේ හිත ඇදිලා යනවා. ඒක ලේසි නෑ මේකෙන් ගැලවෙන්න. ඒ කායික වශයෙන් මේසටත් අපිට නිින්ද උනේ. මානසික වෙහෙසටත් නිින්ද උනේ. ඉතින් බුදුරජාන් වහන්සේ කාලේ මේ ශ්‍රාවකයෝ ටික ටික ටික ටික නීවරණ ධර්ම බැහැර වෙන එකට නිින්දේ අවශ්‍යතාවය ටික ටික කෙනෙකුට පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙන බුදුරජාන් වහන්සේ කාලේ බලන්න මට මතක හැටියට අනුරුද්ධ මහරහතන් වහන්සේ තේර ගාතාවල තියෙනවා අවුරුදු 25ක් දැස පියාගෙන ඇඳක හාන්සි වෙලා නැහැ. ආශ්චර්යයි. ලෝකේ ආශ්චර්ය පුදුම සහගත දෙයක්. බුදු කෙනෙක් පහළ වෙලා මේ මිනිස් ජීවිත තුල ඇති කරන ආනුභාවය, මේ මිනිස් ජීවිත මේ සියලු ලෝක ඉක්මවා ගිය උදාර චරිත බවට පත් කරපු විස්මිත දේ. ඒක ආශ්චර්යයි. ඉතින් පාලනය කරන්න කියනවා, විස්තර කරනවා. ජාගරියන් අනුයුක්තු දවසේ පුරා සක්මන් කරනවා, වාඩි වෙලා භාවනා කරනවා, ආය සක්මන් කරනවා, ආය වාඩි වෙලා භාවනා කරනවා. ඔන්නේ හැන්ද ඇවෙනවා. ඊට පස්සේ පටන් ගන්නවා පළවෙනි යාමය. රාත්‍රී පළවෙනි යාමයේ රෑ 10 විතර වෙනකන් ඔන්න ආය සක්මන් කරනවා, වාඩි වෙලා භාවනා කරනවා, සක්මන් කරනවා, වාඩි වෙලා භාවනා කරනවා. මධ්‍යම යාමේ ආවා 11 12 1 2. ඔය මධ්‍යම යාමේ ඔන්නේ සිංහ සීයාවෙන් ඇලවෙනවා. ඒ කියන්නේ දකුණු ඇලේ හාන්සි වෙනවා. දකුණු අත තියාගෙන ඔළුවට, දකුණු ඇලෙන් හාන්සි වෙලා වම් අත තියාගෙන මේ ඇඟේ අනිත් පැත්තට කකුල් දෙක ඉස්සරහා එකම විදිහට පොඩ්ඩක් ඇල කරලා තියාගෙන එයා සීයෙන් ඇස්වාගෙන නින්දට යනවා. මම දැන් සීයෙන්ම අවදි වෙනවා කියලා බලන්න දිනු කරපු තාලේ. දැන් කාලේ ඉතින් ඒක හරීම පුදුමයි. ඉතින් අපි මේ ඉපදිච්ච කාලේ මම කිව්වේ ඒක අපි දැන් පහදින්න ඕනේ හිත මෙහෙම මෙහෙම කරලා තියෙනවා ශ්‍රාවක පිරිස් කියලා. හිත පහදවාගෙන තියෙන අවස්ථාවවත් නැති කරගන්න නම් එපා. එහෙම කළා මහන්සි වෙනවා කියනවා. ධර්ම මාර්ගයේ දියුණු කරන්න බාධක කරුණු හිතෙන් අස් කරන්න කියනවා. ඉසක් මං කර කර වාඩි වෙවි කරන්න ඕනේ. ධර්ම මාර්ගයේ දියුණු කරන්න බාධක කරුණු මොනවද? බාධක කරුණ පංච නීවරණ. මේ බාහිර ලෝකයේ තියෙන දේවල් වලට ආශාව ඇති වෙනවා පංච කාමෙට. එහෙම නැත්නම් ව්‍යාපාදේ තරහ එනවා. එහෙම නැත්නම් ඔව් නිදිමත එනවා, අලසකම එනවා. එහෙම නැත්නම් හිත විසිරෙනවා, පසුතැ වෙනවා. එහෙම නැත්නම් සැකේ එනවා. මේවෙන් තමයි මේ මාර්ගයේ වැහිලා තියෙන්නේ. ඉතින් ඒක සුද්ධ කරනවා. ඊට පස්සේ කියනවා මහානාම ආර්ය ශ්‍රාවකයා ඔය වැඩේ කරනකොට එයා ඇති කරගන්න ඕනේ කරුණු හත. කරුණු කීයක්ද? හතක්. පළවෙනි එක තමයි ආර්ය ශ්‍රාවකයා හිත පහදවා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන. හිත පහදවා ගන්න ඕනේ උන්වහන්සේ වදාළ ධර්මයේ ගැන. ඒ ධර්මයේ දියුණු කරපු ශ්‍රාවකයන් ගැන සිත පහදවා ගන්න ඕනේ. මොකද්ද? ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ කියන්නේ අරහං, සම්මා සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න. ඒ නව අරහති මේ බුදු ගුණත් මං හිතන්නේ මේ මෑත භාගයේ අපි තෝරලා දෙනකම්ම කට්ටියට අනේ කොච්චර කියෝ කියෝ කියාවද මේ දැන් නම් ඒක කියවන්නේ. මේ මනුස්ස ලෝකෙම එන්න ඕනි. දෙවියන්ට ධර්මයේ දකින්න බෑ කිය කී දොඩවාගෙන ගියා නිකන් කතාබස් කොල්ල කියනවා වගේ දෙවරුත් එක්ක. මං කිව්වා ඊට පස්සේ ඔහම කියන්න එපා, ඕකෙන් පහර වදින්නේ බුදු ගුණයකට කිව්වා. මොකද්ද බුදු ගුණේ? සත්තා දේව මනුස්සානම් දෙවියන්ගෙත් මිනිසුන්ගේ ශාස්ත්‍රුණාංශ වෙයිද කියලා වෙහෙනම් ඔක බැරි නම් කරන්න. මේ බලන්න පව කරගන්න හැටි නොදන්න දේ කියන්න ගිහිල්ලා තියෙන ටිකක් නැති කරගන්නවා. එතකොට ඒ මොකද්ද මේ හිත පැහැදිලා නැහැ. ඒ බුදුගුණ කෙරෙහි හරියට හිත පැහැදුනා නම් ඒ පැහැදිච්ච කාර්යයට තමන්ගේ සිතිවිලි ටික ගොනු වෙනවා. ගොනු කරගන්න පුළුවන් කල්පනා. පැහැදුනේ නැත්තම් පිහිටක් නැහැනේ අතරමන්නේ. ශ්‍රද්ධා පැහැදිනවා. සද්ධාති තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන පහදිනවා. එහෙම පැහැදීමක් තිබෙනම් අර බෝධිය ගිහිල්ලා අර කෙල්ලයිද? මං කල්පනා කළ කොහොමද මේක මේ විලජ්ජන්ත කොලේ? ඇයි අර එල්ලුවනේ ගිහිල්ලා මේ මේ විවාහයක් හරි ගස්සලා දෙන්නේ කියලා බෝධින් වහන්සේගෙන් කොඩි ඈ නයි පොළොංගු වෙල්ලනෝ ඇඳලා කොඩිවල. එතකොට මේ ඒක මං දැක්ක මේ ලංකාවේ විතරේ මේක කරන්නේ. දැන් තායිලන්තෙන් එනවා, බුරුමෙන් එනවා, බංගලාදේශෙන් එනවා, චීනෙන් එනවා, තායිවානෙන් එනවා, ජපානෙන් එනවා, කොරියාවෙන් එනවා. ඒ කවුරුත් එවිල්ල වැඳලා යනවා. අපි ඇවිල්ල හිමීට අර කඩදාහි මල්ලෙන් හිමීට අර සිලිසිලි බෑගෙකින් ඕක දා ගන්නවා. බීඩිය වගේ උතාගෙන ඕක ගේන්නේ. ඊට පස්සේ ඒක ගාන්ට මෙහෙම දිගාරිනවා මෙහෙම. දිගාරල හන රෙද්දනේ. ඊට පස්සේ ඒක එල්ලුවාම ඔහේ තියෙනවා වැක්කෙල්ල. මොකද්ද මේ නැත්තේ? පැහැදීම. ඉතින් පැහැදීම නැතුව යන වන්දනා ගමනක් ඔබ හිතන්නේ සැබෑ වන්දනා ගමනක සුන්දරත්වය, සැබෑ වන්දනා ගමනක මිහිර, සැබෑ වන්දනා ගමනක සතුට, සැබෑ වන්දනා ගමනක ආස්වාදේ නෑ. ඒ හිතේ නැති නිසා මේ පැහැදීම එතෙන්ද ගිහිල්ලා කරන්නේ ඔන්න වාඩි වෙනවා. පොඩි බැම වගේ තියෙනවනේ. වාඩි වෙලා ඇස්සරම් බලන්නේ විවිධාකාර චිත්‍රපටි වගේ වටේ යනවනේ විවිධ රටවල මිනිස්සු. ටිකක් වෙලා ඇඳගෙන ඊට පස්සේ මෙන්නේ ඇස්සරගෙන කට ඇරගෙන අර දිහා බලන් ඉන්නවා. ලස්සන ලස්සන අය යනවා, කැත අය යනවා, විවිධ සරුවාල් ඇඳගෙන යනවා. මේක දකින්නකොට දැන් එයාගේ සම්පූර්ණ හිත යන්නේ එතෙන්ට ආපු කාරණේ මතක නැහැ. හරියට වන්දනාවක් කරගන්න බොහොම සුළු පිරිසයි. එතකොට මේ හිත පහදවා ගන්නවා කියන එක හරි අවබෝධයකින් කරන්න ඕන එකක්. උන්වහන්සේ දේශනා කරනවා. යා හිත පහදවා ගන්න මොකක් ගැනද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවා ගන්නවා. එතකොට මේ බුදුගුණ නවය ගැනම සිත පහදවා ගන්නවා. ඒ සිත පහදවා ගත්තාම ඒක තමයි ශ්‍රද්ධාව. ඊට පස්සේ යාට තියෙනවා හිරිමං, ලැජ්ජයි. හිරිමා කියන්නේ මොකද්ද? ලැජ්ජයි. මොනවටද යා ලැජ්ජ? කයින් දුසිරිතේ දෙන්න, කාය දුස්චරිතේට ලැජ්ජයි. වචී දුස්චරිතේට ලැජ්ජයි. මනෝ දුස්චරිතේට ලැජ්ජයි. අන්න බලන්න මේ ශ්‍රාවකයා දියුණුව නම් පිළිටව ගන්න ඕනි කරුණු. එතකොට කාය දුස්චරිතේට ලැජ්ජයි, වචී දුස්චරිතේට ලැජ්ජයි, මනෝ දුස්චරිතේට ලැජ්ජයි, කයින් දුස්චරිතේ දෙන්න ලැජ්ජයි, සතුන් මරන්න ලැජ්ජයි, හොරකම් කරන්න ලැජ්ජයි, නරක වැඩ කරන්න ලැජ්ජයි, බොරු කියන්න ලැජ්ජයි, කේලාම් කියන්න ලැජ්ජයි, පරුස වචන කියන්න ලැජ්ජයි, හිස් වචන කෝ දොඩ දොඩ ඉන්න ලැජ්ජයි. යාට අයියා ධර්මය අහලා දැන් සීයේ නුවණ වීරියේ සීලි දැන් අහලානේ තියෙන්නේ. ලැජ්ජයි යාට. හිතට අකුසල් ඉනකොට ලැජ්ජයි. ආන් යාට ඒක පිහිටනෝ හිරි දෙකයි නේ. ඊළඟට එයාට බය ඇති වෙනවා. ලැජ්ජා වගේම බයයි. උත්තාපි. උත්තාපි කියන්නේ හිරි ඔතප්. හිරි හිරිමා, හිරිමා පාලි වචනේ. උත්තාපි කියන්නේ බයයි. මොකේද යා බය? ඔව්, කයින් දුස්චරිතේ හැසිරෙන්න බයයි. වචනින් දුස්චරිතේ හැසිරෙන්න බයයි. මනසින් දුස්චරිතේ හැසිරෙන්න බයයි. බලන්න මේ පුද්ගලෙක් අවංක වෙන ලස්සන. එතකොට නිකම් අවංක වෙනවා. නිකම් පිරිසිදු වෙනවනේ. එතකොට යා අකුසල ධර්මයන් එක්ක එකතු වෙලා වාසය කරන්න බයයි. එතකොට සද්ධා එක හිරිමා දෙක ඔත්තාපි තුන ඊළඟට බහුශෘතයි මොකක්ද ඊළඟ එක බහුශෘතයි කියන්නේ මේකේ තියෙන සුත දරෝ අහපු එක දරාගෙන ඉන්නවා සුත දරෝ සුත සම්නිච්චයෝ රැස් කරගන්න අහන දේවල් අහන දේවල් රැස් කරගන්න මොකද්ද සුතදර සුත සම්නිච්චේ ආපුදී දරාගන්නේ ආපුදී රැස් කරගන්නේ මොනවද ඒටේ ධම්මා ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තා සබ්බ්‍යංජන කේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යා අභිවදಂತಿ මුල මැද අග පිරිසිදු ආර්ථ සාහිත පැහැදිලි වචන වලින් යුතු පරිපූර්ණ නිවන් මඟ තමයි යහල මතක තියාගන්නේ ඒක තමයි යා රැස් කරගන්නේ තථා රූපස ධම්මා ඒ ධර්මයේ මොකද්ද කරන්නේ යා ඒ ධර්මයේ බොහෝ අහලා තියෙනවා බොහෝ සුතා හොන්ති බොහෝ අහලා තියෙනවා බොහෝ අහන්න නම් ඒක කියන්නේ මේ බොහෝනේ ඒක කියන්න ඕනේ ඒක ලියන්න ඕනේ නැත්තම් අහන්නේ කොහොමද බොහෝ සුතා හොන්ති බොහෝ ශ්‍රුතයි දතා දරා ගන්නවා වචසා පරිචිතා වචනෙන් පුරුදු කරන මේකෙදි හොඳට මතක තියාගන්න ඕනේ ඔබ අවබෝධයේ අවබෝධ කිරීමේදී හිත පහදවාගත්තු විදිය තියෙනවනේ ධර්මයේ දැන් බුද්ධ දේශන අහලා ඒ කරපු අතින් දාන්න යන්න එපා මොකවත් මතක තබා ගන්න ඕනේ බුද්ධ දේශනාවේ තියෙන විදියට දැන් එක දවසකට ඔබ අතින් දැම්මොත් ඊළඟ එකන තව එකක් අතින් දාලා ඒක කියනවා ඊළඟ එකේන තව එකක් අතින් දාලා කියනවා අන්තිමට මොකද වෙන්නේ කාලයක් යනකොට හම් වෙන්නේ ධර්මයේ නෙමෙයි අතින් දාපු ටික බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලුව ආනි කියලා සූත්‍රයක පෙන්නලා තියෙනවා දසාරහ කියලා පිරිසකට මිහිගු බෙරේ කියලා බෙරයක් තිබ්බා දැන් බෙරේ ගහගෙන ගහගෙන ගිහිල්ලා ඒක પરම්පරාවට යන බෙරේ ඔන්න ගහගෙන යනවා අප්පා ගහගෙන ගිහිල්ලා පුතාට දුන්නා පුතේ මෙන්න අපේ પરම්පරෙන් ආපු බෙරේ ඔබ දැන් මේක ගහගෙන ඵලයක් ගහනකට බෙරේ ඊලක් හැදුනා ඔන්නේ ඇණයක් කෙබුවා දැන් ගහගෙන යනවා දැන් තව ඇණයක් කෙබුවා ඊළඟට යාගේ පුතාට දෙන පුතේ මේ પરම්පරෙන් ආ මෙන්න මීගු බෙරේ දැන් මීගු බෙරෙත් එක දෙන්නේ අර ඇණක් තියෙනවා එයා දැන් ගහගෙන යනකොට එයාගේ ඒ බෙරේ හැදුනා ඊලක් එයත් ඇණයක් කෙබුවා ආය ගහගෙන යනකොට තව කෙනෙක් ගහනටත් ඊලක් හැදුනා එයත් එනකිබු ඊළඟ પરම්පරාවට දුන්නා මෙන්න પરම්පරාවෙන් අපි මිහිඟු බිරේ ගහගෙන ඉන්න මෙන්න කියලා දුන්නා කාලයක් යනකොට බිරේ නැහැ මොකද්ද තියෙන්නේ එනකොටට තට්ටු කර කර ඉන්නවා මේගොල්ලෝ මිහිඟු බිරේ කියලා කියන මහණෙනි බුදුසසුනටත් ඕක වෙනවා අද ඒක වෙලා නැද්ද අද ඒක වෙලා තියෙන්නේ දැන් ඒකනේ හැබැයි බිරේ ගහනකට එනකොටට තට්ටු කර කර ඉන්න ඔක්කොටම අමාරු වෙන්නේ ආන්නේ ඒකයි එතකොට අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ වචනින් පුරුදු කිරීමේදී අතින් දාන්න එපා බුද්ධ දේශනාවේ තියෙන විදිහට ඒක දැන් ওই විදර්ශනා භාවනාවේ මං හදලා තියෙන්නේ බුද්ධ දේශනාවේ තියෙන විදිහ අසානිත්‍යයි හේතු නිසා හටගත්තයි කියන හේතු නිසා හට ගන්නවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි දේශනාවේ තියෙනවා ඒක නේතම් මම නේතෝ නමස්මි නමේසෝ අත්තා කියලා දේශනාවේ තියෙනවා ඒක සිංහලට හැරෙවම් පස්සේ මගේ නෙවෙයි මම නෙවෙයි මාගේ ඉතින් ඒ පුරුදු කරන්න තියෙන විදියට ගියාට පස්සේ પરම්පරා 100ක් ගියත් පටන් ගත්ත විදියටම අලුත් ඒක තියෙනවා ඒක තමයි ඒකේ ලක්ෂණය ඉතින් මේ ධර්මයේ වචනෙන් පුරුදු කරනවා දතා වචසා පරිචිතා වචනෙන් පුරුදු කරනවා ඊළඟට මනසානුපෙක්කිතා වචනෙන් පුරුදු කරද්දී නුවණින් එයා විමසනවා දැන් නුවණින් විමසනවා වියට විස්තර වශයෙන් නුවණින් විමසනවා හැබැයි වචනෙන් පුරුදු කරන්න ඕනේ අර දේශනාවේ තියෙන අර්ථයටමයි නැත්තම් මේ විකෘති වෙනවා විකෘති නොවෙන්න ඒ විදිහටම වචනෙන් දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා පිරිසිදුවට අපිට ලැබුණේ උන්වහන්සේ මේ ක්‍රමයේ අපට කියලා දීලා තිබුච්ච නිසා වචනින් පුරුදු කරනවා ඊළඟට දිට්ඨිය සුප්පටි විද්දා එතකොට යාට ඒක තේරුම් යනවා අනේකට කියනවා බහුශෘතයි එතකොට යා පැහැදීමෙන් යුක්තයි ලැජ්ජාවෙන් යුක්තයි බයෙන් යුක්තයි බෞස්ෘත භාවයෙන් යුක්තයි. ඊළඟට ආනන්ද හාමුදුරුව දේශනා කරනවා මේ මහානාම ආර්ය ශ්‍රාවකයාට තියෙනවා පටන්ගත්තු වීරියක්. ඒකට තියෙන පාලි වචන මොකද්ද? ආරද්ධ විරිය. පටන්ගත්තු වීරියක් තියෙනවා. පටන්ගත්තු වීරියයි කයිවාරුවයි දෙකක්. මොකද්ද පටන්ගත්තු වීරියයි කයිවාරුවයි දෙක? හා බලාපංකු මම දැන් මං ඔන්න දැන් මම යනවා ආයේ නැහැ. ඉතින් නැවතිලි කාටවත්ම බෑ මේ මොනතරම් බාධක ආවත්. මම නම් යනවා. ඉතින් හිතේ තියෙන සන්තෝෂයට වෙන්න ඕනේ මේක කියන්නේ. නමුත් ඒක තමයි ඊට පස්සේ ප්‍රශ්නේ වෙන්නේ. ඒ නිසා පටන්ගත්තු වීරිය කියන්නේ මානසික එකක්. මොකද්ද? අකුසලානම් ධම්මානම් පහනාය. අකුසල ධර්ම දැන් අකුසල ධර්ම බැහැර කරන්න නම් අකුසල ධර්ම අඳුනාගෙන ඉන්න ඉපෑ. අකුසල ධර්ම අඳුනාගෙන ඒක ප්‍රහාණය කිරීමට වීරිය කරනවා. ඊළඟට කුසල ධර්ම උපදවා ගන්න. කුසල ධර්ම කියන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න ඉපෑ. සීලය කියන්නේ මොකක්ද? දැන් මේ කියන්නේ ඉන්ද්‍රිය සීලය කුසල ධර්මයක්. ඉන්ද්‍රිය සංවරය, ආහාරය අවබෝධයෙන් ගැනීම, ජාගරිය අනුයෝගය, මේ බණ භාවනා, මේ මොනවද කුසල ධර්ම? මේ කුසල ධර්ම උපදවා ගන්න වීරිය කරනවා. කොහොමද වීරිය? තාමව දැඩි වීරිය. දල්ල පරක්කම වඩා දැඩි වීරියක්. අනිකිත් දුරෝ කුසලේසු ධම්මේසු. කුසල ධර්මයන් කෙරේ මෙයා ගත්තු වගකීම මෙයා ආය අතාරින්නේ. ඒක මානසික එකක්. ඒක කටින් කියලා කරන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒක කරන්න පුළුවන්. මේක කටින් කියලා වුණා. මොකද හේතුව ඒ කාලේ බුදු කෙනෙක් පහල වෙලා බුදු බලය දැන් ඔබ බලන්න දෙවිවරු සත්තාදේව මනුසානන්න දෙවිවරුත් බුදුරජාන් වහන්සේත් එක්කමයි හිටියේ. අර දේවතා සංයුත්තයෙන් බලන්න දෙවිවරු කොච්චර මේ ධර්මයේ මතුවෙන උදව් කරලා තියෙනවද? මංගල කාරණා මිනිස්සුන්ට හඳුන්වලා දෙන්න දෙවිවරු මුල්ලුන්නේ නැද්ද? වසල කරුණ මිනිස්සුන්ට හඳුන්වලා දෙන්න දෙවිවරු මුල්ලුනා. දෙවිවරු බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලා හිටියා මෙන්න මේවා මේ භාග්‍යතුන් වහන්සේ මේවා දැනගන්න අපි කැමතියි කියලා. එතකොට මිනිසුන්ට තී වහන්න අවස්ථාව ලැබෙනවා. හරි ලස්සන තියෙනවා. ඊළඟට ඒ දැඩි ඒ වීරිය. ඒකට මොකද කියන්නේ? පටන්ගත්තු වීරිය පරණ වෙන්නේ නැහැ. පටන්ගත්තු වීරිය හැමතිස්සෙම ඒක අලුත්. දැන් කීයක් කිව්වද මම? සද්ධා, ලැජ්ජාව, බය, බෞසෘත භව, පටන්ගත්තු වීරිය. පාලියෙන් කියනෝ නම් සද්ධා, හිරිමා, පුත්තාපි, බහුසුතු, ආරද්ධ විරියෝ. ඊළඟට සතිමා, සිහියෙන් යුක්තයි. මේව තමයි සීක ධර්ම. සතිමා කියන්නේ සිහියෙන් යුක්තයි. දැන් සිහිය දැන් මෙතන සිහිය විස්තර කරන්නේ ටිකක් වෙන විදිහකට. දැන් අපි සාමාන්‍ය පොදුවේ සිහිය හොඳට ඔයගොල්ලෝ මතක තියෙනවා. අපි සිහිය කියන්නේ මොකද්ද? සතිපට්ඨාන හතර. පරමේන සති නේපක්කේන සමන්නාගතු. ආයතන තියෙනවා. සති නේපක්ක කියන එකට සතිපට්ඨානට ගන්න පුළුවන්. නිපක කියලා කියන්නේ අවස්ථානුකූලව සිහිය යොදන්න පුළුවන්කම. මොකද්ද? අවස්ථානුකූලව සිහිය යොදනවා කියලා කියන්නේ ඔන්න දැන් තරහක් ආවා. දැන් අවස්ථා යැ සිහියෙන් තේරුම් ගත්ත දැන් මාතුල දැන් අවස්ථානකුල 100 යොදන්න ඕනේ. කොහොමද කරන්නේ? මොකද එයා කරන්නේ? එයා ඒක බැහැර වෙන ආකාරයට මෛත්‍රිය කරනවා. මේ වගේ ලෝභයක් ආවා. එයා ඒක බැහැර වෙන ආකාරයට ධර්ම කරුණු සිහි කරනවා. ඒක සිහි. ඊළඟට චිර කතම්පි චිර භාසිතම්පි සරතා අනුසරිතා. බොහෝ කියපු දේවල්, බොහෝ කරපු දේවල්, බොහෝ කතා කරපු දේවල් හොඳට සිහි කරන්න පුළුවන්කම. ගොඩාක් ඉතින් ඒ කාලේ හිටිය වැඩිපුර පිරිසක් හොඳට සිහිනුවන්නේ. හොඳට සිහිනුවන සතිමා. දැන් ඊටට කීයද? 6යි නේ. ඊළඟ එක පඤ්ඤවා. පඤ්ඤවා කියන්නේ ප්‍රඥා සම්පන්නයි. ප්‍රඥා සම්පන්නයි කියන්නේ මොකද්ද? උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතු. අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා. උදයත්ථ ගාමිනී කියලා කියන්නේ සමුදය අෂ්ටංගමේ හට ගැනීමත් වෙනසීමත් කියන කරුණු ගැන තියෙන අවබෝධය. හට ගන්න හේතු වෙනවා නම් යම් කරුණු ඒව නැති වෙනකොට අර හටගත්තු දේ නැති වෙලා යනවා. එතකොට ඒ හට ගන්න උමනා කරන කරුණු ගැනත් අවබෝධයක් තියෙනවා. ඒක නැති වෙලා යනකොට ඒක නැති වෙන බවත් ආන්න ඇතිවීමත් නැතිවීමත් ගැන. දැන් අපි ගත්තත් රූපය හට ගන්න හේතුනේ සතර මහා ධාතුනේ. සතර මහා ධාතු නැති වෙනකොට රූපේ නැති වෙනවා. ස්පර්ශය හට ගන්නකොට විදීම හට ගන්නවා. ස්පර්ශය නැති වෙනකොට විදීම නැති වෙනවා. ස්පර්ශය හට ගන්නකොට සංඥාව හට ගන්නවා. ස්පර්ශය නැති වෙනකොට සංඥාව නැති වෙනවා. ස්පර්ශය හට ගන්නකොට සංස්කාරය තියෙනවා. ස්පර්ශය නැති වෙනකොට සංස්කාර නැති වෙනවා. නාම රූප හට ගන්නකොට විඥානය නැති වෙනවා. නාම රූප වෙනස් වෙලා නැති වෙනකොට විඥානය නැති වී යනවා. ඔන්න ඇතිවීමත් නැතිවීමත්. එතකොට ඒක කරන්නේ කොහොමද? ආර්ය වූ නිබ්බේධිකාය. ඔව්, අවබෝධයෙන්ම ඒකේ ඇති වෙන්න ඕනේ යම් කිසි අවබෝධයෙන් ඇති වෙන්න ඕනේ. ඔව්, ඒක හිත පිහිටන්නේ නැහැ. පැහැදීමක් නැහැ. එයා දැන් සාමාන්‍යයෙන් අපිට හිත පහදිනවනේ. ඇලෙන්න නම් යමකටනේ. මලකට ඇලෙන්න නම් ඒ මල ගැන අපිට හිතේ පැහැදීමක් ඇති වෙන්න ඕනේ. ලස්සන කුරුල්ලෙකුට නැත්තම් සුරතල් සතෙකුට අපිට ඇති වෙන්න නම් පැහැදීමක්. මඩ නාගෙන එකක්ක ගාගෙන ඉන්න ඌරු පැටියෙකුට පැහැදීමක් ඇති වෙනවද? ඇයි? පැහැදෙන්න ඕන කරන කාරණේ එතන නෑ. අන්න පැහැදීමක් ඇති වෙන්නේ අවබෝධය ඇති වුණාම ඒ අරමුණ ගැන. ඒක තමයි එතන කලකිරීම කියන්නේ. එතකොට එතන පිහිටන්නේ. දැන් අපි ගත්තොත් අර සුභ සංඥාවක් මොකක් හරි ඇති වෙන්නේ, ඒක එයා හිතේ මේ ප්‍රසාද පූර්වක නිසා ඒකට එයා ඇදිලා යනවා. ඇදිලා යන්නේ මේක ඇති වෙන හැටි නැති වෙන හැටි අවබෝධයක් තියෙනවා නම් මේක මේ අනිත්‍ය ලෝකෙට අයිති එකක් කියලා අවබෝධයක් කෙනෙකුට ඒකට හිත ඇදිලා යන්නේ. අන්න මනාකට දුක් කෙලවර කරන්න ඒක උපකාර වෙනවා. අන්නෙමනි ප්‍රඥාවකින් යුක්තයි. එතකොට මහානාමට කියන මහානාම එතකොට අර ශ්‍රාවකයා ඔන්න ඔය කරුණු හතෙනුත් යුක්තයි. මොකක්ද ඒ කරුණු හත? සද්ධා, හිරිමා, උත්තාපි, බහුසුතෝ, ආරද්ධ විරියෝ, සතිමා, පඤ්ඤවා. සිංහලෙන් හිත පැහැදී තිබීම, ලැජ්ජාව තිබීම, භය තිබීම, ධර්මයේ බොහෝ ප්‍රගුණ කොට තිබීම, පටන්ගත් වීරිය තිබීම, මනා සිහිය තිබීම, ප්‍රඥාවන්ත වීම. එතකොට ඒ ප්‍රඥාවන්ත වීමට තමයි මේ කොටස කිව්වේ අපි. ඇතිවීම අහට ගන්න ආකාරය, නැති වෙන ආකාරය ගැන මේ ගැන තියෙන තීරු ගැනීම. ඊට පස්සේ ආනන්ද හඳුරෝ කියනවා, ඒ වගේම මහානාම ආර්ය ශ්‍රාවකයා පළවෙනි ධ්‍යානයේ පහසුවෙන්ම ඇති කරගෙන කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාවයෙන් යුතු පළවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම ආර්ය ශ්‍රාවකයා විතක්ක විචාර සංසිදුවල ආධ්‍යාත්මී ප්‍රසාදී ඇති වෙන ආකාරයේ මානසික ඒකාග්‍රතාවයකින් යුක්තව විතක්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවන ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම ආර්ය ශ්‍රාවකයා ওই ප්‍රීතියට නොඇලී විරාගයෙන් යුතුව, උපේක්ෂාවෙන් යුතුව, සීයෙන් යුතුව සැප විහරණයෙන් වාසය කරනවා තුන්වෙනි ධ්‍යානයට පැමිණිලා. ඒ වගේම මේ සැප දෙකම නැති උපේක්ෂාව තුළ බලවත් සමාධිමත් වෙච්ච හතරවෙනි ධ්‍යානයේ තුලත් වාසය කරන මේක ආරි ශ්‍රාවකයාගේ ධ්‍යාන හතර. ඊට පස්සේ කියනවා මහානාම ආරි ශ්‍රාවකයා ওই විදියට සීලවන්ත නම්, ওই විදියට ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත නම්, ওই විදියට භෝජනයේහි අවබෝධය තියෙනවා නම්, නිදිමරාගෙන බණ භාවනා කරනවා නම් ඔය විදිහට ඔය කරුණු හතෙන් සද්ධර්ම හතෙන් යුක්ත නම් ධ්‍යාන හතරම ඇති කර ගන්නවා නම් ඒතර ඔක්කොම කීයේද අතන හතයි දහම් කරුණු හතයි ධ්‍යාන හතරයි 11යි අතන හතරයි කීයේද 15යි මෙන්න මේකට තමයි මහා නාම ඔය 15ට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයාගේ ඔව් සීක පටිපදා හික්මන ප්‍රතිපදාව චරණ ධර්මය කියන්නේ මේ ඕකෙන් කියනවා මේ බීජය කුණු වෙලා නැතුව ඒ අවබෝධයේ පිනිස නිවන පිනිස නිවන් අවබෝධයේ පිනිස හොඳට මෝරලා භව්‍ය ඒ කියන්නේ ඒ සිද්ධිය වෙන්න ඕන ආකාරයට සකස් වෙන්නේ ඕන් ඔය කරුණු වලින් කියනවා කියන මහානාම කිකිලියක් ඉන්නවා මේ කිකිලි පිටර දානවා පිටර දාලා මේ කිකිලි මොකද කරන්නේ මනාකොට මේ පිටර ආරක්ෂා කරනවා ආරක්ෂා කරන හොඳට මේ පිටර රකින්නවා කිකිලි දාපු පිටර නමුත් කිකිලිට මෙහෙම අදහසක් නැහැ අනේ ඉක්මන්ට ඔව් පැටව් එළියට වරින් කියලා අදහසක් නැහැ කිකිලි මොකද කරන්නේ දැන් මේ උපමාවත් අපි කියන කාරණේම නේ මේ කීකේ සිටීමක් නැහැ මේකේ තියෙන්නේ මේ කිකිලිට කරන්න තියෙන මොකද්ද කිකිලි කරන්නේ පාඩියේ අනේ කිකිලිත් එක දොඩෝගෙන යනවද මට පැටව හම්බෙලා තියෙන බලාපල්ලා මම ඕක රකින්නවා ඒ රැක්කට පස්සේ පැටව ටික මම එළියට ගන්නවා එදාට උඹලට මගේ පිරිස ගැන තේරි එහෙම දොඩාගෙන කිකිලි යනවා ඒ පාඩුවේ කකා බිවි ඉන්නවා රැකෙයිද කිකිලි කරන්නේ මොකද්ද මොනවා හරි චුට්ටක් කාලා ඇවිල්ලා මේක රකින්නවා විලාවට කියන කිකිලිට අදහසක් නැහැ අදහසක් නැති වුණත් කිකිලිට ඒත් එතන පැටව ලැබෙන්න ඕන කරන අවශ්‍ය කරන දේ තියෙනවා මොකද්ද කිකිලි පැටව ටික රකින්නවා විලාවට හොද්දට මේරුවාට පස්සේ මෝරගෙන පැටව ටික එළියට එනවා මහානාම ඒ වගේ ශ්‍රාවකයා ඔය ආකාරයට සීලවන්ත වුණොත් ඔය ආකාරයට ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වුණොත් ඔය ආකාරයට අවබෝධයෙන් යුක්තව ආහාර ගත්තොත් ඔය ආකාරයට ඔව් ජාගරියාණු යෝගේ නිදිමරමින් බණ භාවනා කළොත් ඔය ධර්ම කාරණා හතේ හොඳට පිළිතලා හිටියොත් ධ්‍යාන හතර හොඳට ප්‍රගුණ කරලා තිබුණොත් ඒ බීජේ කුණු වෙලා නැහැ. ඒ බීජේ නරක් වෙලා නැහැ. ඒ බිත්තරේ කුණු වෙච්ච නැති බිත්තරයක්. ඒ බිත්තරේ රකින්න ඒක. දැන් ජීවිතය කියන්නේ බිත්තරේ නං. ඒක රකින්න ක්‍රමේ තමයි ඒ. ඒ බිත්තරේ මෝරනවා කියනවා. ඒ බිත්තරේ මෝරනවා. ඒ බිත්තරේ කුණු වෙලා නැහැ. ඒතර ඒ බිත්තරේ පලාගෙන එළියට එන්න අවිද්‍යාව නැමැති බිත්තර කටුව බිඳගෙන විද්‍යාව නැමැති එළිය දකින්න ආන්න යාට එයාට අවස්ථාව තියෙනවා මහානාම ආර්ය ශ්‍රාවකයා ওই විදියට ධර්ම කාරණා 15 ඕක පුරුදු කරනවා නම් ඊට පස්සේ ඒ ආර්ය ශ්‍රාවකයාට පුළුවන් තමන්ගේ ජීවිතේ ආපස්සට බලන්න එක ජීවිතයක් දෙකක් තුනක් හතරක් පහක් දහයක් පණහක් සීයක් පන්සීයක් දාහක් දසදාහක් ලක්ෂයක් දසලක්ෂයක් කෝටියක් කල්පයක් සංවට්ට විවට්ට කල්ප තමන් ආපු ගමන බලන්න පුළුවන් කියනවා මේක තමයි කියනවා මේ පළවෙනි එක මේ බිත්තරේ මෝරලා බිත්තරේ බිඳගෙන එන පළවෙනි උපත කියනවා පුබ්බේ නිවාස ඥානි ඊළඟට මේ ආර්ය ශ්‍රාවකයා ඔය විදිහටම ධර්මයේ පිළිටලා අනුත්තර වූ උපේක්ෂාවේ පිළිටලා හතරෙනි ධානයේ පිළිටලා දිවස් ඥාණයට හිත යොදනවා මොකද්ද දිවස් ඥාණය කිව්වේ මේ සත්වයන් කර්මානුරූපව හොඳට මතක තියාගන්න එතකොට අපි ඉපදුනෙත් කර්මානුරූපව වගේම මේ යන්නේ කර්මානුරූපව කර්මානුරූපව මේ යන ආකාරය ඒ මිය ගිහින් කර්මානුරූපව කර්මානුරූපවම උපදින ආකාරي චුතියත් උපතත් අවබෝධයෙන්ම ලෝකේ චුතියත් උපත ලෝකේ සිදුවන ආකාරය අවබෝධය මෙයාට දකින්න පුළුවන් කියලා. චුතූපපාත ඥානය මහානාමයේ මේක තමයි කියනවා ශ්‍රාවකයාගේ බිත්තර කටුව පුපුරගෙන එන දෙවනි අවබෝධය. ඒක කියනවා. ඒ වගේම මහානාම ආර්ය ශ්‍රාවකයා මේ මනාකොට සියෙන් යුක්තව හිත යොදනකොට ආරි සත්‍ය අවබෝධය කරා මේ දුකයි කියලා ඒ ආකාරයෙන්ම දකිනවා අවබෝධ කරනවා. මේක තමයි මේ දුක හටගන්න හේතු වෙච්ච කාරණාව කියලා තෘෂ්ණාව ඒ විදිහෙම දකිනවා. මේ තෘෂ්ණාව නැතිවීම දුකේ නිදහස් වීම කියලා ඒ ආකාරයටම දකිනවා. මේ මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඒ ආකාරයටම දකිනවා. මේව තමයි ආශ්‍රව කියලා මේ හිතේ මුල් බැසගෙන තියෙන කෙලෙස් ස්වභාවය. දැන් අපිට පේන්නේ නැහැ නේ එහෙම ස්වභාවයක් තියෙන බව. මේ මාර්ගේ වඩනකොට තමයි ඒක තේරුම් ගන්න ඒක පුළුවන් ඉන්නේ. බුදුරජාන් වහන්සේ වට පාවිච්චි කරන මේ සමහර අවස්ථාවල උන්වහන්සේ පාවිච්චි කරන කෙලෙස් වලට මේ කටු කියලා. දැන් කටුවක් කියලා තියෙනවා. කකුල අපිට පේනවද කටුව? පේන්න නම් ඒක රිදෙනවා විදෝනවා කටුව පේන්නේ නැහැ. පේන්න නම් මොකද කරන්න ඕන? ඊට අදාළ ප්‍රතිකාරම කර කර මේ කටුව පාද ගන්න ඕනේ. පාද ගත්තට පස්සේ තමයි මේක ඇදලා අයින් කරන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩපිළිවෙලක් මේ ධර්මයේ තියෙන. මේ විදිහට ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව අවබෝධ කරලා ආශ්‍රවයන් ක්ෂය කරලා නිකලෙස් වෙලා ආශ්‍රව රහිත වූ චිත්ත විමුක්තිය ප්‍රඥාවෙන් ලැබී මුක්තිය තමම්ම ඇති කරගෙන ඒ තුල වාසය කරනවා. ඒක තමයි මහා නාම. ඒ කිකිලි රැකපු බිත්තරේ පුපුරාගෙන ආපු ඊළඟ උපත ඊළඟ දේ. එතකොට දැන් බලන්න මේ කිකිලිගේ කතාවේ. දැන් බුද්ධ දේශනාවල මේ වගේ උපමා තියෙනවා. මේ හරි මේ මේක කටින් කිය කියන එක නෙමෙයි. මේක ක්‍රියාවක්. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කියනවා මහා නාම ශ්‍රාවකයා සීල සම්පන්න වෙලා ඉන්නවා නම් ඒක තමයි ඒක ආйти චරණයට. මොකිටද ඒක ආйти? චරණ ධර්මයක් කියනවා. මහානාමේ ශ්‍රාවකයා ඉන්ද්‍රිය සංවර වෙලා ඉන්නවා නම් ඒක ආйти චරණ ධර්මයකට. මහානාමේ ශ්‍රාවකයා අවබෝධයෙන් ආහාර ගන්නවා නම් ඒක ආйти චරණ ධර්මයකට. මහානාමේ ශ්‍රාවකයා නිදිවරාගෙන බණ භාවනා කරනවා නම් ඒකයිති චරණ ධර්මයකට. මහානාමයේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදී සිටිනවා නම් ඒකයිති චරණ ධර්මයකට. මහානාමයේ ආර්ය ශ්‍රාවකයා කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය කෙරෙහි ලැජ්ජාවෙන් සිටිනවා නම් ඒකයිති චරණ ධර්මයට. මහානාමයේ ආර්ය ශ්‍රාවකයා කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේට බයව සිටිනවා නම් ඒකයිති චරණ ධර්මයට. මහානාමයේ ආර්ය ශ්‍රාවකයා බෞස්ෘත භාවයෙන් යුක්තව සිටිනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ මුලමදාග පිරිසිදු ධර්මයේ ගැන ඒකයිති චරණ ධර්මයටයි. මහානාමයේ ආර්ය ශ්‍රාවකයා පටන්ගත්තු වීරියෙන් යුක්තව වාසය කරනවා නම් ඒකයිති චරණ ධර්මයටයි. මහානාමයේ ආර්ය ශ්‍රාවකයා සිහිනුවණින් මනා සිහින් වාසය කරනවා නම් ඒකයිති චරණ ධර්මයටයි. මහානාමයේ ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවෙන් යුක්තව වාසය කරනවා නම් ඒකයිති චරණ ධර්මයටයි. මහානාමයේ ආර්ය ශ්‍රාවකයා පළවෙනි ධ්‍යානේ, දෙවෙනි ධ්‍යානේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ කියන මේ ධ්‍යාන හතර පුදුආගෙන වාසය කරනවා නම් ඒකයිති චරණ ධර්මයටයි කියලා. මේ පසලොස් චරණ ධර්ම ආර්ය ශ්‍රාවකයාගේ පසලොස් චරණ ධර්ම තෝරනවා. ඊට පස්සේ කියන මහානාම ආර්ය ශ්‍රාවකයා යම් දවසක පෙර ජීවිත ගත කරන නුවණ ගත කළ බව දන්නා නුවණ පුබ්බේ නිවා සානුස්සති ඥානෙ ඇති වුණා නම් ඒක ඒ ශ්‍රාවකයාගේ විද්‍යාවයි. මහානාම ආර්ය ශ්‍රාවකයා යම් දවසක දිවස් ඥාණයෙන් යුතුව දිවසින් යුතුව මේ ලෝක සත්වයන් චුත වෙන ආකාරයත් උපදින ආකාරයත් නුවණින් දකිනවාද ඒක ඒ ශ්‍රාවකයාගේ විද්‍යාවයි මහානාම ඒ වගේම ආර්ය ශ්‍රාවකයා යම් දවසක සීල ආශ්‍රවයන් ශේ කරලා අරහත්ත්වයට පත් වෙලා නිකලෙස් වෙලා පරිපූර්ණ වශයෙන් ආරි සත්‍ය අවබෝධ කරගෙන වාසය කරනවාද ඒක ඒ ශ්‍රාවකයාගේ විද්‍යාවයි ඔය විදිහට මහානාම ශ්‍රාවකයා විද්‍යාවෙනුත් යුක්තයි චරණ ධර්මෙනුත් යුක්තයි විද්‍යා චරණ සම්පන්නයි විද්‍යාවෙනුයි චරණයි කියන දෙකෙන් යුක්තයි කියන්නේ මේ ශ්‍රාවකයාට ඔන්න ඕකටයි මහානාම ওই කාරණේ දැනගෙන සනන් කුමාර කියන මහා බ්‍රහ්ම රාජයා මෙන්න මෙහෙම ගාථාවක් කිව්වා ආනන්ද හඳුරු කියන්නේ කත්තියෝ සෙට්ටෝ ජනේ තස්මින් යේ ගොත්ත පටිසාරිනෝ විද්‍යාචරණ සම්පන්නෝ සෝ සෙට්ටෝ දේව මානුසේ කියන මේ ලෝකයේ අතර පරම්පරාගත ගිවන පරම්පරා නාමය ඇතුළු ලෝකයේ අතර කවුද ශ්‍රේෂ්ඨ කියලා හොයාගෙන යනකොට ශ්‍රේෂ්ඨ වෙන්නේ ක්ෂත්‍රිය කෙනා. හැබැයි දෙවියනුයි මිනිස්සුයි අතර ශ්‍රේෂ්ඨ කෙනා හොයාගෙන යනකොට කවුද ශ්‍රේෂ්ඨ වෙන්නේ? මේ විද්‍යාවෙනුත් මේ චරණ ධර්මයෙන්ුත් යුක්ත වූ කෙනා. කවුද? බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ ශ්‍රාවකයා කියන අද අපි ඉගෙන ගත්තේ. ශ්‍රාවකයාගේ තියෙන ඒකනේ මෙතනට එන්න දෙන්නේ නැත්තේ දැන් තේරෙනවද ශ්‍රේෂ්ඨත්වයේ තියෙන මේ ධර්මයේ හැසිරීම තුළ මේ ධර්මයේ තුළ ලෝකයේ ඒකට විරුද්ධ එකයි කියන මහානාමයේ සනන් කුමාර කියන බ්‍රහ්මරාජයා ඒ ගාථාව ලස්සනට කියපු එකක් කියනවා ඒක වැරදි ගන්න නෙමෙයි කියන එක සුභාෂිතයක් කියනවා ඒක දුර්භාෂිතයක් නෙමෙයි කියනවා ඒක අර්ථවත් කියනවා අනර්ථවත් නෑ කියනවා ඒක භාග්‍යතුන් වහන්සේ පවා හරි කියලා අනුමත කළා කියනවා බුදුරජාණන් වහන්සේ දැන් එතන කොහෙද එතන හිටිය කොතනද දෙපට සිවුරේලලා හාන්සි විල අහගෙන හිටියා එතකොට බුදුරජාණන් වහන්සේ නැගිට්ටා නේද වාඩි වුණා වාඩි වෙලා ආනන්ද හඳුරන්ට කියනවා සාදු සාදු ආනන්ද ආනන්දේ බොහෝමගි ආනන්දේ බොහෝමගි සාදුකෝතුං ආනන්ද කාපිල වත්තවානං සක්ඛයානං සීඛං පාටිපදං අභාසීති බොහෝමගේ මේ කපිල වස්තියෙන් ආපු මේ ශාක්‍යවරුන්ට කපිල වස්තියේ ශාක්‍යවරුන්ට මේ ශාසනයට ඇතුළු වෙච්ච ශ්‍රාවකේ සීක කෙනෙක් හික්මෙන කෙනෙක් කළයුතු වැඩපිළිවෙල ගැන කරපු විස්තරේ කදිමයි කියනවා ආනන්ද හාමුදුරුවෝගේ ඒ ධර්ම දේශනාව සමනුඤ්ඤෝ සත්තාවෝ සි ශාස්ත්‍රුන් වහන්සේ අනුමෝදන් වුණා අනුමත කළා කපිලවස්තුවේ ශාක්‍යවරු ඒ ආනන්ද හඳුරන්ගේ කාරණේ අහලා බොහෝම සතුටින් පිළිගත්තා අන්න බලන්න මේකනේ තියෙන්නේ නිහතමානීව සතුටින් පිළිගන්නේ කිති ඉතින් අර කාලයක් තිස්සේ අපිට මේ ධර්මයේ සම්බන්ධයෙන් අර ශ්‍රද්ධාවෙන් දහම් කරුණු පිළිගන්න නේතමානීකම වෙනුවට සැකයයි ආඩම්බරකමයි අහංකාරකමයි එකට එක කිරිල්ලයි දෙඩවිල්ලයි ඔක්කොම ආපු නිසා දැන් අපිට ඒව සනීප කරගන්න අමාරුයි. ඒව තමයි ඉස්සරහට එන්නේ. දැන් බලන්න මේකේ අර සාක්‍ය ප්‍රසණී හොඳයි කියලා අනුමෝදන් වුණා. පිළිගත්තා. එතකොට බලන්න මෙන්න මේ පැහැදීම. අද අපි මේ ඉගෙන ගත්තේ මොකද්ද මේ සූත්‍ර දේශනාව? ශේක සූත්‍රය දැන් මේක පැහැදුණ නැත්නම් ඔබට එක පාඩම තේරුණ නැත්නම් ඔබ මොකද කරන්න ඕනේ නැවත නැවත නැවත මේක අහන්න ඕනේ එක්ක නැවත නැවත ඉගෙන ගන්න ඕනේ නැවත නැවත සිතන්න ඕනේ කරුණු ගොනු කර ගන්න ඕනේ ඊට පස්සේ හිත පහදවා ගන්න ඕනේ ආ මේ ක්‍රමයටයි ශ්‍රාවකයා පුහුණු වෙලා තියෙන්නේ මේ ක්‍රමයට පුහුණු වීම තුළයි ශ්‍රාවකයා අවබෝධය කරා ගිහින් තියෙන්නේ මේක මේ මනසින් තර්ක කර කර ගියපු ගමනක් නෙමෙයි මේ තියෙන්නේ ක්‍රමානුකූලව ධර්ම කරුණු ප්‍රගුණ කරමින් ගියපු එක මේක මේ ගණන් හිල වදන ඔය එකක් නෙමෙයි ධර්ම කරුණු ප්‍රගුණ කරමින් ගියපු එක මේ ගණන් හිල වදන වගේ ක්‍රමිකුත් මේකේ තියෙනවා හැබැයි මොකද අර ඒ පිළිවෙලට කරන්න ඕනේ. ඊළඟට මේක මේ පිටපොට පයින් නැතුව සාමාන්‍යයෙන් අපි ගම්මු මේ මෝඩිය බෝතලයක බෝතලයක මෝඩිය අපි වහන්නේ ඒක වටේ තියෙනව නේද ත්‍රෙඩ් එකක්. ඒ ත්‍රෙඩ් එකට තමයි මෝඩිය තියලා ගාන්න කරකවන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? කරකැවිලා වැහෙනවා. එතකොට හරියටම මේ ත්‍රෙඩ් එකට මෝඩිය වැටුනොත් කරකවන්නත් ලීසි, තද කරන්නත් ලීසි, අරින්නත් ලීසි, වහන්නත් ලීසි. අපි මේක ඒක සලකන්නේ නැතුව අපිට ඕනෙට මේක තද කරන්න යනවා. එතකොට මොකද වෙන්නේ? ඒක හිර වෙනවා. හිර වුණාට පස්සේ මෝඩිය ගලවන්නත් බෑ, තද කරන්නත් බෑ, වහන්නත් බෑ. එහෙම වෙන්නේ නැද්ද? ආන් එහෙම වෙච්ච පිරිසක් තමයි දැන් ඉන්නේ ලෝකේ. මෝඩිය තද කරන්නත් බෑ, වහන්නත් බෑ, ගලවන්නත් බෑ, බුරුල් කරන්නත් බෑ. එතකොට දැන් බලන්න මේ මෝඩිය කොල්ලන්වත් බෑ. ඒක හයි වෙලා. නමුත් නියම විදිහට යා ත්‍රෙඩ් එකට දාලා ගාන්ට කරකවනවා නම් ඊට පස්සේ මොකද වෙන්නේ? ගාන්න ඒ බුරුල් කරන්න පුළුවන්, වහන්නත් පුළුවන්, බුරුල්ට ගන්න පුළුවන්, තද කරන්න පුළුවන්. හැබැයි පොට පිට පැන්නොත් අනේ පොට පිට පැනපු අයට කොහොම කිව්වත් හරියන්නේ නැහැ. මොකද හේතුව? ඒක තද වෙලා තියෙන. ඒක බුරුල් වෙන්නෙත් නැහැ. ඒක හැබැයි තද වීමකටපත් වෙලත් නැහැ. බෝතලේ වැහිලත් නැහැ. මූඩිය බෝතලේ තියෙනවා. හැබැයි වැහිලත් නැහැ, ඇරිලත් නැහැ. ආන් ඒකයි වැරදි විදියට කල්පනා කරාම ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මූඩිය පිට යව ගන්න නැතුව. ඒක හරියට ඒක තියෙන ශිල්පේ නේද? බෝතලේක මූඩිය ඇරියාම ඒක වහලෙක හොඳට බලලා එයා ලස්සනට ඒක වැහුවොත් කිසි කරදරයක් නැතුව මූඩිය බෝතලට නැත කරන්න පුළුවන්. ඊට පස්සේ යාට ඒ විදියටම ආපහු කිසි කරදරයක් නැතුව අරින්නත් පුළුවන්. එයාට බුරුලට ඕන නම් බුරුලට පුළුවන්. ටිකක් තද කරන්න ඕන නම් තද කරන්න පුළුවන්. අරින්න පුළුවන්. නමුත් එයා නොසැලකිල්ලෙන් එයා හිතමනාපට ඒකේ තියෙන ක්‍රමීටින් බැහැර වෙලා එයාට ඕන හැටියට කරන්න ගියොත් මුඩි හිර වෙනවා. ඊට පස්සේ කරන්න බෑ එයාට ඒක. ඉතින් මේ නිසා එහෙම Tamanගේ කල්පනාව ධර්ම කාරණු වලට ගලපන්න නම් ඒ ක්‍රමී තමයි හිත පහදවාගෙන යන්නේ. කිමෙන් කිමෙන් කරබර නැතුව පහන් සිතින් ඒක දියුණු කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න ඕනේ. අර අහංකාරකමට ඉඩ දෙන්න එපා. ආත්ම දෘෂ්ටියට මට ඕම කිව්වට මට මොකද්ද ඕක? මම කෙරුම මට පුළුවන් ඕක කරන්න. කවුරු කොහෙත් තියෙන එකම බණනේ. ඔහොම කියාගෙන කොටසක් ඉන්නවන්නේ මේකේ. ආන් මේ මෝඩි තද කරගෙන ආයෙත්ින් හරි අර මේ හරි ගොරෝසුයි දැඩි. එතකොට මොකද වෙන්නේ? නැමෙන්නේ නැහැ. කොච්චර ධාර්මික කරුණ කිව්වත් එයාගේ හිත නැමෙන්නේ නැහැ. එයාගේ හිත තියෙන්නේ මෝල් ගස් ගිලපු හිත. ආයෙත්ින් යාට මෙහාට හරවන්න බෑ. එයාගේ මතේ තමයි මතේ. එහෙමයිට මේ ධර්මයේ අල්ලන්න පුළුවන් වෙද්ද නැහැ. ඉතින් උත්සාහ කළා බැලුවට කමන්නේ නැහැ එහෙමයි වුණත්. එතකොට මේක ඒක තමයි මේ ධර්මයට උවමනා කරන දේ. මේ දහම් කරුණු වලදී හරියට ප්‍රයෝජනවත් වෙනවා. ඒ තමන්ගේ මතේ ගන්න නැතුව මේ ධර්මයේ විස්තර කරන කාරණේට නිහතමානී වීම. නිහතමානී වෙලා සිටීම. එතන තමයි යාට යහපත සිද්ධ වෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඒ සමාජය තුල අභියෝග තිබිච්ච බවට මේ අද උදේ අපි කතා කළා උපාලි නැද්ද? තිබුණා. ඉතින් හරියට තිබුණ අභියෝග මොනතරම් අභියෝගද? එක කාලයක් තිබ්බ අර සවැත් නුවර අඹගස් ඔක්කොම කපලා දැම්මනේ. බුදුරජාණන් වහන්සේ අඹගහක් යට ප්‍රතිහාර පානවා කියලා ප්‍රකාශ කරාම අඹගස් ඔක්කොම කපන්නේ ඒගොල්ලන්ට කොච්චර බලයක් තියෙනද ඇද්ද? ඉතින් මේ අභියෝගෙ මැද්ද ශ්‍රාවකයා හිටියේ කොහොමද කියලින්? සෝතාපට්ටි අංග නිසා මොකද්ද? පැහැදීම. ඒ පැහැදීම අවබෝධයකින් යුක්තව තියෙනවා නම් ආයේ එක එක්කෙනා කවුරු කිව්වත් එයාව හරවන්න බෑ. ඒ පැහැදීම නිකන් කටවචනට තියෙන පැහැදීමක් නෙවෙයි. ආන් ඒකයි තමන්ගේ ජීවිතයට උමනා කරන පැහැදීම. ඒ නිසා ඒ චිත්ත ප්‍රසාදයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේගේ ධර්මිකරී පහදින්න ඕනේ. දැන් බලන්න නිවන් මඟ ශ්‍රාවකයෝ දැනගෙන හිටපු ලස්සනේ කාලේ. ඒක නිවමනා කරන්නේ නේ. ශ්‍රාවකෙ බොහොම ලස්සන නිවන් මඟ දැනගෙන ඉන්නවා. ඒ දැනගෙන හිටිය විදිය දැන් ওই ආනන්ද හැමතුරු මොන ශේක ප්‍රතිපදාව විස්තර කළා. විද්‍යාව මේකයි චරණ මේකයි කියලා විස්තර කළා. එතන මේ විස්තරේ මූලික බුද්ධ දේශනාවට ගැලපෙනවද විරුද්ධයිද? ආ මේකයි. තුටි කොන්දේර මතක තියාගන්න ඕනේ. එතකොට මොකද